ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුත්සැද්ද ජී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද දෙවිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. ධර්මදේශනාවලදී අපි කිසියම් ආකාරයක මේ ප්‍රගති කරා යන ගමනේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව අත්ථාධිපත්‍යයන්, ක්ලේශාධිපත්‍යයන්, ධම්මාධිපත්‍යයන් කියන වචන තුන යටතේ කරුණු පැහැදිලි කිරීමක් කරමින් ධම්මාධිපත්‍යයන් කියන කොටස පැහැදිලි කිරීම තවදුරටත් ඉදිරියට කරනවා. ගලපන්නේ ධර්මාධිපත්‍යයන් කියන කොටස නැත්නම් ධර්මයේ අධිපතිකම සිත පිහිටුවා ගැනීමට ආදාළ වෙන ආකාරයේ කර්ම පැහැදිලි කිරීමක් කරන්නට. අපි සාමාන්‍යයෙන් හිතලා බලන්න මේ ලෝකේ ජීවත් වෙන අයට එක එක අයගේ ප්‍රතිකර්තන අනුව මොනවද වන් ඕන කියලා. එතමුන්ට සුවපහසු දේවල් දරවල් යාන වාහන තියනවා නම් ඒකෙන් සැහැමිටපත් වෙනවා. එතෙමුන්ට සමහර විට එහෙම යහපත් පැත්තක් ඕන නැහැ මොන ආකාරයෙන් හෝ ජීවත් වෙන්න පුළුවන් නම් ඒක ජීවිතය කියලා කියනවා. බෞද්ධ මාසෙන් ගත් කලාපට මෙලොව යහපත උදා කර ගැනීම සමහර විට පරලොව යහපත උදා කර ගැනීම අරමුණු කරගත්තා ඉන්නවා. සමහර විට බුදු සමය පෙනෙන කර්ම න්‍යාය තමයමින් මේ කර්මයන් කරලා මෙලොව පරලොව ආයු වර්ෂ මෙලොව පරලොව ආයු වර්ණ සැප බල දෙක ලබා ගැනීම අරමුණු කරගත්තා සිටිනවා. ඒ සිනා නානුවේ කර්ම නියමයන් වගත් කල ඒ කියන ආකාරයට අපට අපේ කර්මයන් තුළින් යහපත් ප්‍රතිපාක ලබන්නට පුළුවන්. තාත්ම බුදු සමය ඒකිටත් එහාගේ කොටසක්. පරලෝක වශයෙන් සැප උදා කර ගැනීම හෝ මෙලෝක වශයෙන් ලෞකික සැප උදා කර ගැනීම පමණක් නෙවෙයි ඊටත් එහාගේ කොටසක්. එනිසා අපි මේ එහාගේ කොටස කෙරෙහි අපේ බෞද්ධ පින්තු නියමු කරවන්න අවශ්‍ය වෙනවා. එහි බුදුන් වහන්සේ වදාළ කරුණක් තියෙනවා. අංගුත්තර නිකාය අෂ්ටමහා පුරුෂ විතර්ක කියලා සූත්‍රයක් තියෙනවා. එහි කරුණ අටක් තියෙනවා. එහි තමයි තිබෙන්නේ පඤ්ඤාවන් තස්ස අයං ධම්මෝ අයං ධම්මෝ තුප්පඤ්ඤස්ස තියෙන මේ ගැන්වීම. මේ අපි කතා කරන්න උත්සාහ කරන ධර්මේ නම් වූ ගැඹුරු කොටස පඤ්ඤාවන් තස්ස නැත්තම් නොනත්තම් සඳහා පමණයි අනුනත නැත්තම් සඳහා නොවේ කියන වචනයක් තියෙනවා. එහෙනම් අපට ප්‍රඥාව උදා කිරීමට අවශ්‍ය වන ආකාරයේ කරුණු පැහැදිලි කරමින් සමාධිය ප්‍රඥාන්තයෙන් කරන එක අපසතු යුතුකමක්ව පවතිනවා. මේ කරුණු පැහැදිලි කිරීම සඳහා තමයි අපි මේ අද ධර්ම දේශනාව යොදා ගන්නට කල්පනා කරමින් ලබන්නේ. විශේෂයෙන් කල්පනා කරන්න අපි මේ සඳහා භාවිතා කරන්නට අවශ්‍ය වෙන්නේ තථාගතයන් බුදු පියාණන් වහන්සේ වදාළ සූත්‍ර දේශනා. ඒ සූත්‍ර දේශනාවල සඳහන් කරුණු උදව් කරගෙන තමයි අපට මේ සඳහා ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්කමක් තිබෙන්නේ. එහෙනම් අපට වඩාත් පැහැදිලි කරුණක් තමයි උන්වහන්සේ දේශනා කර වදාළා තිබෙනවා. ධර්ම තේරුම් ගැනීමට උදව් කරගන්නට උපකාර කරගන්න පුළුවන් සූත්‍ර දේශනාවක් සතර මහා ප්‍රදේශ දේශනා කියලා. සතර මහා ප්‍රදේශ. ඒ කියන්නේ එකින් කියන්නේ ධර්මය තේරුම් කර ගැනීමට අවශ්‍ය ප්‍රධාන උපදේශ හතරක්. පළමුව ප්‍රධාන උපදේශ හතර අපට අත්‍යවශ්‍ය වෙනවා. මොකද අප කරන කාරණා කටයුතු මේ උපදේශ හතරට ගැලපෙනවද? ඒක තමයි මේකට පරිබාහිර වෙනවද කියන එක පිළිබඳව. මේ සතර මහා උපදේශ දේශනා කරන මහන්සිව ධාරණව. ධර්මයේ තේරුම් ගැනීමට උදව් කරගත හැකි උපදේශ හතරක්. ඒ පළවෙනි කරුණ දෙන්න මහන්සිව පැහැදිලි කරලා ධාරණව. එතන කියන්නට පුළුවන් සංකාමේතං ආරසෝ බගයප්පසුතං සංකා පටිග්‍රහිතං අයෝ ධම්මෝ අයෝ මෙනෝ අයෝ සතු සාසනං කියලා. තව එහාට තේකත් තියෙනවා. මහාවෙන් යම් කිසි කෙනෙක් කියන්නට පුළුවන් ඔබට අනේක බුදුරජාණන් වහන්සේ හමුවෙහි ඇසුයි. බුදුරජාණන් වහන්සේ හමුවෙහි පිළිගත්ති. මොනවයි ධර්මය, මොනවයි විනය, මොනවයි සතු සාසනය කියලා. එසේ කියපමණින් ඔබව පිළිගන්න තිබයි කියලා. ඔබම එසේ කියපමණින් ප්‍රතික්ෂේප කරන්නත් තිබයි කියලා තියෙනවා. සතුටු වෙන්නත් තිබයි කියලා තියෙනවා. විරුද්ධ වෙන්නත් තිබයි කියලා තියෙනවා. ඊතර කාරණා හතරක් අපි එකතරම කතා කරමු. ඒ වගේම තවත් කරුණු කීපයක් තියෙනවා. ඔබ ඒ යම් කෙනෙක් ඔබට කියන්නට පුළුවනි. සත්‍යම වික්ෂුන් වහන්සේලා සිටින තැන කියන මේ දේශනා නම් ඇහුවේ න්‍යාය ධර්මයේ න්‍යාය විනය මේ සාතු සාසනය කියලා. එමත් නැත්නම් ධර්මදහ විනයගර මාතිකාගර කියලා වචනයක් තියෙනවා. අපි ධර්මයේ බුදුදහම මාතිකාවලට වෙන් කරලා තිබෙනවා. ඒ කොටස් ධර්ණායක මාතිකාගර කියලා කියනවා. ඒ වගේ ධර්මදහ විනයගර මාතිකාගර ගමත කරලා පිටුන් නම්සලා පිරිසගෙනුයි මේ ඇහුවේ. ඒ නිසා මේ ධර්මයේ න්‍යාය විනය මේ සාතු සාසනය කියන්න පුළුවන්. ඒ වගේම ඒ වගේ ධර්මදර විනයදර මාතිකාදර එක ලක්ෂණවරන් සියස් කෙනෙක් කමනේ මම මේ අය ඇහුවි මේ ඇහුවි ඒයි ධර්මය ඒයි විනය ඒයි සාතු සාසනය කියන්න පුළුවන් කියලා. මොහොම පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ කරුණු හතරවන් පැහැදිලි කර වදාරන්නේ එසේ ක්ෂේත්‍රමනින් පිළිගන්නටත් තිබා ප්‍රතික්ෂේප කරන්නටත් තිබා. සසනේ පැහැදිලි කරලා තිබෙනවා එතන ඒ කීප කාරණේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනය දෙකට සැසඳෙනවාද සූත්‍ර දේශනාවට බහලාපුවම ඒ කීප කාරණේ ගැලපෙනවාද? ඒ ගැලපෙන්නේ නැත්නම් පදහත කියලා තියෙන්නේ. ගැලපෙන්නේ නැත්නම් ඒක අයින් කරලා දාන්න කියලා තියෙනවා. හේතුව ඔවුන්ට වැරදිලා කියලා. බුදුරජාණන් වහන්සේට වැරදිලා නෙමෙයි. ධර්ම විනයට නොගැලපෙන යම් දෙයක් දේශනා කරනවා නම් ඒ දේශනා කරන එක වැරදිලා ඒ නිසා පිළිගන්න දෙපයි කියලා පැහැදිලි. යම් විටක ධර්ම විනය දෙකට ගැළපෙනවා නම් අන්න එතකොට ඒක පිළිගන්න කියලා පැහැදිලි කරලා තිබෙනවා. මම මේ සාරාංශ වශයෙන් පැහැදිලි කළේ මහා උපදේශනා සූත්‍රයේ මහා උපදේශ හතර. මේ මහා උපදේශ හතරෙහි පැහැදිලි කරලා තියෙන කරුණක් තමයි එතකොට ධම්ම විනය දෙකට ගැළපෙනවාද කියන එක. ධම්ම විනය කියන වචනයත් තව අපිට ටිකක් පැහැදිලි කරගන්නට වෙනවා. අපිට පැහැදිලි කරගන්න පුළුවන් කරුණක් තමයි බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළ සමය උන්වහන්සේගේ ධර්මයේ ප්‍රචාරය වන විට මුල් අවුරුදු 20ක කාලයක් තුළ භික්ෂුන් වහන්සේලාට හෝ භික්ෂුණීන්ට හෝ පාසික පාසිකා කාටවත්ම ප්‍රධාන වශයෙන් භික්ෂුන් වහන්සේලාට කිසිදු ශික්ෂා පදයක් පැනෙන්නේ නැහැ කියන එක. ආශ්‍රවක්ෂණයේ ධර්ම 15න් පසුව තමයි අවුරුදු 20කට පස්සේ ශික්ෂා පද පැනෙන්නේ. එතකොට මුලින් එහෙමනම් ශික්ෂා පද නොපැනෙවූ කෙසේම් විනයක් තිබිලා තිබෙනවා. අන්න ඒක තමයි ධර්මයේ මූලික කොටගත් විනය කියලා කියන්නේ. නමුත් මේ ධර්මයේ තේරුම් ගන්න බැරි පිරිස ඇතිවන විට, වුණ නැතිව අඩුපාඩු සිදුවන විට, ඒ ධර්මයේ තේරුම් අරගෙන සංවරයේ පිහිටන අයතම ගැලපෙන ආකාරයට අන්‍ය සංවර්ධීම් සඳහා තමයි වෙන පිටකේ සඳහන් වෙනව මේ ශික්ෂාපද පිටින් විතර පනවලා තියෙන්නේ පිටින් අලුත් පරිහා කරලා තියෙන්නේ පිටින් විතර වෙනස් කරලා තියෙන්නේ කියලා ගුරුතුමා පියාණන් මහසී. එතකොට අපට තේරුම් ගන්න පුළුවන් ඒකට ධර්මයේ මූලික කොටගත් විනයකුත් පවතිනවා. ඒ වගේම ශික්ෂාපද මූලික කොටගත් විනයකුත් පවතිනවා. දෙවෙනි කොටස. මේ ධම්ම විනය කියන වචෙන් අපි සවුදරටත් පැහැදිලි කරගන්නේ කොහොමද? අපි ඒක බුදුන් වහන්සේ වදාළ ගාථා කීපයක් උදව් කරගෙන පැහැදිලි කරන්න උත්සාහ කරමු. අපමාදෝ රතෝ භික්ඛු තමදෝ බයදස්සිවා අබදෝ පරිහානාය නිබ්බානස්සේව සම්පතිකේ. බුදුන් වහන්සේ වදාරනවා කිසියම් භික්ෂුන් වහන්සේ කෙනෙක් අප්‍රමාදේ කරෙහි ප්‍රියද ප්‍රමාදේහි බිය දකිනවද තමදෝ බයදස්සිවා. එබඳු කෙනෙකුට නැත්නම් එබඳු භික්ෂුන් වහන්සේ කෙනෙකුට අබද්දෝ පරිහානාය පරිහිනවයි කියන වචන යොදන්න සුදුසු නැහැ කියලා පෙන්නනවා. ඒ අප්‍රමාදයට ප්‍රේනම් ප්‍රමාදයේ දිය දකිනවා නම් තන්නක්කේ සුඛේ හමී සමීපයි නිබ්බානස්සේව සම්පතිකේ කියලා කියන්නේ ඒකයි. එහෙනම් එතන පැහැදිලි කරලා තියෙන කරුණක් තමයි අප්‍රමාදයට ප්‍රියවෙන්ට වෙනවා අප්‍රමාදයට බිය දකින්න වෙනවා. මේ අප්‍රමාදේ කියන වචනය සිංහලට ඇවිත් තියෙන්නේ අප්‍රමාදෝ කියන පාලි භාෂාවෙන්. නමුත් එහි අර්ථය අපි එකක්ම වශයෙන් පිළිගන්න අවශ්‍ය නැහැ. තේරුම් අරගන්න බලමු තවත් ගාථාවක් තුලින්. අප්‍රමාදෝ අමත පදං පමාදෝ මච්චනෝ පදං අපමත්තා නමි යන්ති යේ තමත්තා යතමතා. එතන අමත පදං නියමිත මග කුමක්ද? අප්‍රමාදෝ සහේන් කටයුතු කිරීමයි කියන ද අප්‍රමාදේ. ප්‍රමාදය සුභින් කටයුතු නොකිරීමයි. එතකොට ඒ මරණයට මගේ තේරෙන ළමිනිතන රතුවිරය ගසන්නට පෙර කාර්යාලයට පැමිණීම කියන අප්‍රමාදය නොව ගේට්ටුව වසන්නට පෙර පාසලට පැමිණීමයි කියන ලද ප්‍රමාදය නොව ඒවා අපේ සමාජයේ පවතින සාමාන්‍ය දේවල් සහ නොකි අනෙකුත් සම්මත සමාජයේ පවතින ප්‍රමාදයන් නොව මෙතන පෙන්වන්නේ සුභින් කටයුතු කිරීමයි කියන ලද අප්‍රමාදය. ඒ සහයම් කටයුතු කිරීම කොහොමද කරන්නේ කියන එක පිළිබඳව බුදුරජාණන් වහන්සේ අදාළ ධර්මයේ තේරුම් ගැනීම තුළින් පමණයි අපට ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අන්න එතන අපට එළියක් ලබා දෙනවා. මේ බුදුන් වහන්සේගේ ධර්ම විනයේකට අප්‍රමාදයයි. ප්‍රමාදයේ මරණයට මඟ. අප්‍රමාත්තා නික්මියන්ති. යම්කිසි පුද්ගලයෙක් බුදුන් වහන්සේ අදාළ මේ සහයම් කටයුතු කිරීමයි කියන ලද අප්‍රමාදයට ප්‍රවිෂ්ඨවන්නේද මේව පැවිදි ස්ත්‍රීකව පුරුෂ මොනියම්ති මොනියේ කියන්නේ එතන ශරීරයේ බිඳියාම සිදුවන්නේ නැහැ කියන එක නෙමෙයි. නමුත් මේ අප්‍රමාදය තුළ පවතිනවා මෙලොව වශයෙන්ම අමරණීයත්වය. ඒකයි මොනියම්ති කියලා. මේ යමෙක් තමත් අප්‍රමාද වූෙක්ද ඔවුන් ජීවත් වෙලා හිටියත් මරොන්නේ නැහැ කියලා පෙන්වලා තිබෙනවා. එහෙනම් මේ ධර්ම විනී කියන වචන යටතේ ගත්තාම අපිට පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා බුදුන් වහන්සේ වදාළ ධර්මයේ තේරුම් ගැනීම තුළින් ඇති කරගත හැකි විනය ධර්ම විනය කියලා කියන්නේ. ඒ නිසා තමයි උන්වහන්සේ වදාළන ධර්ම විනයට ගැළපෙනවා නම් පිළිගන්න එහෙම නැතුව කවුරුවත් කිව්වයි කියලා. එහෙම පැහැදිලි ගන්නට ඒ කියලා නැහැ. මේක අපට හරිම ආලෝකයක්. අපි මේ සමාජයේ පවතින යම් යම් මතිමතාන්තර පිළි අරගෙන තියෙන්නේ මේ කියන ආකාරයට ධර්ම විනයට ගැළපෙනවද කියලා බලන්න. එන කවුරුහරි කියු පමණින් කිස්ස දරා ගන්නා වූ මතධාරී නොවේද මේ සමාජය සිටින්නේ. ඒ නිසා අපට ඒ පිළිබඳව තවදුරටත් හිතන්න අවශ්‍ය වෙනවා. ඒවා එකක් එකක් කරන් මේ මොහොතේ මම විග්‍රහ කරන්න කල්පනා කරන්නේ ඉදිරියේදී එහෙම ධර්මානුකූල නොවන විනයානුකූල නොවන මේ කරුණු පැහැදිලි කරන්න වෙනවා. උදාහරණයක් වශයෙන් ගන්නකො අප්‍රමාදේම. අප්‍රමාදේ එහෙමනම් මෙලොව වශයෙන් මේ මොහොතේ අනුගමනය කරන්න ඕන දෙයක්. අප්‍රමාදය යනු පරලෝක වශයෙන් අනුගමනය කරන්න ඕන දෙයක් හෝ ඉදිරියේ පහළ වෙන බුදුරෙක සම්මේ උන්වහන්සේගෙන් අස අනුගමනය කරන්න ඕන දෙයක් නෙවෙයි. අප්‍රමාද වීම අපි හැම දිනාටම බුදුන් වහන්සේ නිර්දේශ කළ දෙයක්. ඒක ලෞකික ජීවිතය අප්‍රමාදය නෙවෙයි. ලෞකික ජීවිතය අප්‍රමාදයටත් අපි හොර වෙන්නට වෙනවා කලට වේලාවට වැඩ කිරීම. ඒක එහෙම ඉසේ අප්‍රමාදය පමණින් අර කියන අමත පදන් වෙන්නේ නෑ. ඒක නිවීමට මඟ වන්නේ නෑ. එහෙනම් උන්වහන්සේ එතන විශේෂයෙන්ම අදාළ කරුණ ධර්මයේ තේරුම් ගැනීම තුළ තවනක් අනුගමනය කළ හැකි විශේෂිත වූ ක්‍රියාමාර්ගයක්. එනිසා අපි ධර්ම විනයට ගැළපෙන දේශනාවක් තමයි ශ්‍රවණය කරන්න ඕන, තේරුම් ගන්නට ඕන. මේ කරුණ පැහැදිලි කරමින් මම යනවා දෙවෙනි කොටසට. අනුත්තර නිකාය දෙකනිපාතේ අඩංගු අක්කම කියන සූත්‍රයේ මූල පාඨය තමයි මේ ධර්මදේශනාවටම මාතෘකාවසෙන් අද යොදාගත්තේ. කනකිච්චෝ ලෝකෝ කනකිච්චෝ ලෝකෝ තිබ්බේ අසුතවා පුදුග්ගනෝ භාසති. කනකිච්ච කියලා වචනයක් තියෙනවා. මේ කනකිච්ච කියන වචنين කියන්නේ යමක් ඉඳ ලැබෙවිත කළ හැකි අවස්ථාව කියන්නේ. ඉඳ ලැබුණා නම් යමක් කළ හැකි අවස්ථාව. එතකොට ඒක තමයි කනකිච්ච. ඒ කියන්නේ ඉඳ ලැබෙවිත කළ හැකි අවස්ථාව කියලා අසුතු ආපතක් යනවා. බහුසුත භාවයක් නැති පුදුන් අය විසින් කියනු ලබනවා මහසති. මොහොතකෝසෝ දානාති කනං වාක්කනම්වා. එුණට ඔවුන් දන්නේ ඇති කණයක් හෝ අක්කණයක් නැහැ. පුතග්ජන පුද්ගලයන් බුදුන් වහන්සේ අදාළ මේ කණය හෝ අක්කණය දන්නේ නැහැ. අත්ථ ඉමේ භික්ඛවේ අක්කන අසමාය බ්‍රහ්මචර්යය වාසා. මේ මෙලව උපන් සත්වයින්ට බ්‍රහ්මචර්ය වාසා කියන එක තේරුම් ගන්න ඕන අපි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ හැසිරීමට තමයි සාසන බ්‍රහ්මචර්යය මාර්ග බ්‍රහ්මචර්යය කියලා කියන්නේ. දැන් ಭಾರತයේ හෝ අපේ රටේ අවිවාහක සිටීම කියන එකට බ්‍රහ්මචර්යය කියලා කියනවා. නැව එහෙමත් අර්ථයක් තියෙනවා. බුදුන් වහන්සේ වදාරන්නේ මෙතන ඊට වඩා ගැඹුරට ගිය කරුණක්. බඹසර හැසිරීම කියලා කියන්නේ ධර්මයේ හැසිරීම දුක් කෙලවර ගැනීම සඳහා. ඒ බඹසර හැසිරීම සඳහා සුදුසු නැති කන නැත්තම් අවස්ථා අටක් තියෙනවා. මේ කන කෙච්ච නැත්තම් මේ වචනේ තවත් වෙනකින් අපි ගනිමු. දුර්ලභා කන සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභෝ. ඔබ අසයිති දාතාව කෙසේ තිබෙනවා. මේ කන සම්පatti කියන වචනේ සමාජයේ මට ඇහිලා තිබෙනවා වැරදි ආකාරයකින් විග්‍රහ කරනවා. අස්තන්නාදී ඉන්ද්‍රියන් ටික මනාව පිහිටීම කන සම්පatti විදිහට පෙන්වලා තිබෙනවා. මෙන්න අර ධර්මඥයට ගැළපෙන්නේ නැති කියන්නේ මම කියන්න හදන්නේ. කන කෙච්ච විපිනල කතා කිරීමේදී අක්කන සූත්‍රයේ උන්වහන්සේ දුෂ්ටය කියන්නේ අර්ථදුෂ්ටක් කියලා. අතිමේධික යක්කනා කියලා කියන්නේ ඒකයි. ධර්මයේ තේරුම් අරගෙන පිළිපදින්නට හැකියාවක් නැති ජීවි කොටස අටක් පිළිබඳව උන්වහන්සේ වදාරනවා. ඒ හැමදෙනා දුෂ්ට වූෂණවලට ගිලා ඉන්නේ. ඒ දුෂ්ට වූෂණ අටක් තනෙට ක්ෂණ සම්පatti එකයි තියෙන්නේ. දුර්ලභා ක්ෂණ සම්පatti. අප මේ තුලින් තේරුම් ගන්නට ඕන අප මේ සිටින්නේ දුෂ්ටක්ෂණ අටේ හෝ ඉන්නේ එකකද කන සම්පත්තියද කියන එක. ඒ අපිට මේ කරුණ පැහැදිලි කිරීමේදී තේරුම් ගන්න පුළුවන් වේ. ඉදිරියට අපි යමු. ඒදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන කරුණක් තමයි බුදුරජාණන් වහන්සේ ලෝකතහලව ධර්මදේශනා කොට සිටියේදී. මේක මේ සන අටකම අදාළයි. ඒ නිසා යලිත් කතාවක් මා කියන්නේ නැහැ. ඒක හිම මතක තියාගන්නට. බුදුරජාණන් වහන්සේ ලෝකතහලව සිටිනවා සද්ධර්මයේ දේශනා කොට තිබෙනවා. එතකොට ඒ අවශ්‍ය කාරණා දෙකක් ලැබිලා තිබෙනවා. මේකට කියන ගාථාවකින් ලස්සන දෙයක්. තස්සීදං සම්මුඛී භූතං යං ලෝකස්මින් සුදුල්ලබං. සම්කිසි පොද්දලේකට මුණ ගැසෙනු මේ ලෝකේ පවතින දුර්ලභ අවස්ථා දෙකක්. මනුස්ස ප්‍රතිලාභෝච සද්ධම්මස්සච දේශනා. මනුස්ස ප්‍රතිලාභේ ලැබීමත් සද්ධර්මයේ දේශනා ප්‍රතිවීමත් යමකට හමු වීනම් අලං වායි මිතුන් තත්ත්වාර්ථකාමීන ජන්තුනා. ඒ පුද්ගලයා ඒ ධර්මයේ සරමින් දුකින් අත මිදීම සඳහා උත්සාහ කිරීම සුදුස්සුයි කියන එක. එහෙනම් අපිට මනුස්ස ප්‍රතිලාභේ ලැබීම සහ සද්ධර්මයේ හමු වීම කියන කාරණා දෙක අවශ්‍යයි. බලන්නර මිනිත් පැහැදිලි කරන්න එකයි බුදුරජාණන් වහන්සේ ලෝ 15 සද්ධර්මයේ දේශනාවට සිටියේදී. කිසියම් කෙනෙක් ඔබ වෙන්නට පුළුවන් නැත්නම් අපි කියමුකෝ A කියලා හරි B කියලා හරි සංකේතයක් දාගන්න කිසියම් කෙනෙක් මේ සද්ධර්මයේ පවතින බුදුරජාණන් වහන්සේ 15 යුගයක අපායි එක පළවෙනි කොටස ප්‍රේත ලෝකේහි දෙවන කොටස තිරිසන් ලෝකේහි තුන්වෙනි කොටස බුදුර කීප දෙනෙක් 15 වුණත් ධර්මයෙන් නුනගසින්ට එන්නට නොහැකි අසංය තලවල අපි ඒකට කියනවා මේව සංඥානා සංඥා ආකාසානං චයතන විඥානං චයතන අකින්චඤ්ඤායතන කියලා දීර්ඝ ආයස ඇති අසංය තල කියලා කියනවා. ඒකත් එතකොට එකක් දුෂ්ට විෂණය තුන අපි දැන් හතරක් කතා කළා. තවත් ඊළඟට පැහැදිලි කරලා තියෙනවා මුක්ඛා දෘෂ්ටි කුලයක. ඒ කියන්නේ පින්තව විපාක විශ්වාස නොකරන කුලයක ඉපදුනහමත් එතනත් ඒක අක්ෂණයක්. ඒ වගේම තෙරුවන් පිළිබඳ හඳුනා ගන්නට නැති බණවාසන් පිළිබඳ නැති ඒකට කියන්නේ ප්‍රත්‍යන්ත ජනපදයක් කියලා සමහරට ධර්මයේ පිළිබඳ උණුසුම නොයදුන රටවල් තිබුණා ලෝකේ. ඒකට ඒවා ඒ ස්ථානයක තිබුණත් දුෂ්ටෝෂණය. එහෙනම් තව පැහැදිලි කරලා තිබෙන කරුණක් තමයි උපතින් අපි ඒකට කියනවා කෙලතුළු ඌවේ ජඩ ඌවේ කියලා. එහෙමත් නැත්නම් සිංහලින් කතා කරනවා නම් අපි ඒකට කියන්නේ උපතින්ම අප දැකලා තියෙන මේ සමාජයේ ඉන්න මන්දබුද්ධික කියලා කොටසක්. මේ මන්දබුද්ධික අයටත් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ හෝ ධර්මයේ අසතේරුම් ගැනීමට පිළිපැදීමට සුදුසු ශ්‍රේණිය නෙවෙයි ඉන්නේ. ඒකට තවත් කොටසක් පවතිනවා මෙසේ කෙලතුළුත් නොව බුද්ධියත් හොඳ වූ එසේ වුවත් ධර්මයේ නොපැතෙන යෝගයක් තියෙනවා. අබුද්ධෝත්පාදී කියලා කියන්නේ ඒකයි. ඒ අබුද්ධෝත්පාදී බුදුරේ පහළ වී නැහැ. සද්ධර්මයේ දේශනා කොට නැහැ. තනියම කොතරම් උත්සාහ කළත් මේ කාරණේ එතකොට ඇයිතු කරගන්න පුළුවන් කමක් නැත්තේ නේ. මෙන්න මේ අට යලිත් මතක් කරගන්න. මම මේ පැහැදිලි කළා වූ අට යමෙක් ඉන්නවා නම්. අපායි, තිරිසන් ලෝකෙහි, නිරේහි, අසඤ්ඤතලවල, මන්දබුද්ධිකව, දරුවන් නැත්ැනක, අබුද්ධෝත්පාදයක, එසේ තුමතිනම් මන්දබුද්ධිකව සහ නිත්‍යදෘෂ්ටිකව ඔය කරුණු අට. මේ අතේ ඉන්න නම් යමෙකුට උන්ට තමයි දුෂ්ටක්ෂණ වල ඉන්නේ කියලා කියන්නේ. දැන් ඔබ පිළිමනව කල්පනා කරන්න. ඔබ අබුද්ධෝත්පාදයේද ඉන්නේ, අසඤ්ඤතලයේද ඉන්නේ, තිරිසන් ලෝකාදී ලෝකවලද ඉන්නේ, නිත්‍ය අදෘෂ්ටි කුලයකද ඉන්නේ, එහෙමත් නැත්නම් පෙරවන් නොපවතින පලාතකද ඉන්නේ, එකක්වත් නැහැ. ඒ නිසා පින්වතුනි අපි තේරුම් ගන්න මේ අතේ පිළිබඳව තමයි උන්වහන්සේ මේ කතා කරන්නේ. ඒ දුර්වලකම් තිබෙනවා නම් උන්ට බුදුරජාණන් වහන්සේගෙන් හෝ උන්වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජන ලබා ගැනීමේ හැකියාවක් නැහැ. නමුත් අත පිළිබඳව කතා කිරීමේදී මේ දුෂ්ට වූ සනාතින් මිදුණ කොටසක් තමයි අප කියලා කියන්නේ. එතකොට ඒ දුෂ්ට වූ සනාතින් මිදීම ගත්තම ඊළඟට තියෙනවා නාවනිශණයක්. මේ නාවනිශණයට කතා කරන ලබනවා ක්‍රම සම්පatti දුර්ලභා ක්‍රම සම්පatti කියලා කියන්නේ අන්න ඒකයි. එතකොට අපේ ඉන්න අවස්ථාව ගත්තම මෙන්න මේ ශන සම්පatti ලාවින් අපි එනම් තේරුම් ගන්න අර අස්කන් ආදී ඉන්ද්‍රියන් ලැබීම නුව අර කියන දුෂ්ට අවස්ථාවෙන් අටින් අටින් මිදී සිටින ඕනෑම ගිහි කෙනෙකුට පැවිදි කෙනෙකුට මේ ශන සම්පatti ලාවිත්‍ය උරුමයි. එනම් අනි ඉබඳු අයට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අසා දරාගෙන ඒ පිළිපැදීමේ හැකියාව ලැබෙන්නේ කියන එක ඉතා මනවින් මේ අක්කන සූත්‍රය තුළ පැහැදිලි කරලා තිබෙනවා. එහෙනම් අපි අර සමාජයේ පවතින මුත්‍යාන්තයන්ට නැහැ, අවශ්‍ය නැහැ, ඒවා පිළිගන්න අවශ්‍යත් නැහැ මම මතක් කළා. මේ දුෂ්ටක්ෂණ අට පැහැදිලි කිරීමකින් තොරව නිකන් ශන සම්පත්තිය ගැන කතා කළාට ඒක ත්‍රිපිටකයට අදාළ නැහැ, ධර්මීට අදාළ නැහැ. වෙන අපට උදව් කරගන්න පුළුවන් කරුණු දෙකක් දැනට මම පැහැදිලි කළා. කොමද්ද පළවෙනි කොටස? බුදුරජාණන් වහන්සේ වදාළ මහා උපදේශ හතර තේරුම් අරගෙන ඒ උපදේශයන්ට ගැළපෙනවා නම් පමණක් තේරුම් ගන්න. මේ අපපතේ පැහැදිලි කරන කරුණුනත් එහෙමයි තේරුම් ගන්න ඕන කාරණා. ඒ වගේම දෙවෙනි කොටසෙන් අප පැහැදිලි කළා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණින් සැනසෙන්නට පුළුවන් ශන සම්පatti ලාභීන් බවට පත් වෙන්න ඕන. අපි තුන්දී දුෂ්ටක්ෂණ අට ඉස්දහ කරපු නිසා ඔබට වැටහෙනවා ඇති ඒ දුෂ්ටක්ෂණ අටට අප අටටත් නැහැ කියන එක. එහෙනම් කොතරම් අපි වාසනාවන්තද? මේ ඇතැම්මයි කල්පනා කරන දෙයක් තමයි අපි මෙලොවට මේ ජීවිතයේදී පහළ වුණායි කියලා. දැන් තරුන් පුරන්න ලෑස්ති වෙන්න ඕනේ බුදුහාමුදුරන් වහන්සේගේ ධර්මය පිළිපදින්න. දැන් මේ ජීවිතේ ලෑස්ති වෙන්න ආරම්භ කරන්න පටන් ගන්නවා. නමුත් පරම්පරාව කියන වචනේ තේරුම මනුවින් පළපුරුදු කරනවා, පුරුදු කරනවා කියන එක බුදුජානන් වහන්සේගේ පාරමිතා සම්පූර්ණ කරලා. අපි මේ දුෂ්ටක්ෂණ අටෙන් මිදී ශන සම්පත්තියේ උපදින්නේ එසේ පළපුරුදු කරපු අය නිසා. උපතින්ම ගෙනාව සසර වාසනාවක් අපට තිබෙනවා. ඒ නිසා අපට දැන තිබෙන්නේ හොඩින් පටන් ගන්න නෙවෙයි, බුද්ධියෙන් පටන් ගන්න නෙවෙයි. සංසාරයේ මෙතෙක් ගෙනාව මේ ගති ලක්ෂණ අනුව තව ටිකක් ඉදිරියට යන්නට. එහෙදි අපට අත්‍යවශ්‍ය කරුණක් වෙන්නලා තිබෙනවානේ සද්ධම්මස්සක දේශනා. ඒ සද්ධර්මයේ හමුවෙන්න අවශ්‍ය වෙනවා. අපි මේ සද්ධර්මයේ මොකක්ද කියන එක තේරුම් ගැනීම සඳහා මෙතනින්ම තවත් සූත්‍රයකට ප්‍රවිෂ්ඨ වෙන්නට බලමු. සංකරිකායේ පවතිනවා සද්ධර්ම ප්‍රතිරූපක කියලා සූත්‍රයක්. සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍ර කියන්නේ කාරණේ තේරුම් ගත්තාම ඒ පෙන්වන්නේ සද්ධර්මයේ වෙනයි සද්ධර්මයේ වගේ තියෙන දේ වෙනයි කියන එක. ඒක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේ අතර ඇති වුණාම සාකච්ඡාවක්. මේ සාකච්ඡාව අපි ටිකක් දුරට සාකච්ඡා කරලා බලමු මොකද්ද මේ ඇති වුණ කාරණේ කියලා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේගෙන් විමසා අගහරන්නේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ ශික්ෂාපද පනවන්නට පෙර බුදු ශාසනයෙහි ධර්මය පිළිසරණ කොටගෙන ධර්මයේ ප්‍රතිඵල ලැබුවායි. හෙවත් සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් කියන පිළිවෙලින් මේ තණ්හක්කේ සුඛයට අවතීර්ණු අය ස්වැඩි. ඒකට ඔබට මම මුලින්ම මතක් කළා ශික්ෂාපද පැනෙන්නේ මුල් අවුරුදු 20ට පසුව කියලා. මහකාශ්‍යප මහ රහතන් වහන්සේ විමසන්නේ ස්වාමීනි ශික්ෂාපද පනවන්නට එබඳු පිරිස අඩු වෙනවා. ඒකට හේතුව කුමක්ද කියන එක පිළිබඳව. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම උනේ පැහැදිලි කිරීම උනේ මහා කාශ්‍යපය ශික්ෂාපද පනවන්නට වන්නේ වැරදි කරන පිරිස වැඩි කරවට. එහෙනම් වැරදි කරන පිරිස වැඩි වෙනකොට ඕන් අතින් අර තණ්හකේ සෝකේට ළඟාවෙන පිරිස වැඩි වෙන්න හේතුවක් නැහැ. අඩු වෙනවාද? කිනා. ඉන්නකට උන්වහන්සේ පිළිගන් එහි ඉතා මේ වැදගත් උපමාවක් පැහැදිලි කරලා තිබෙනවා. එය වෙළඳ පොලේ පවතින රත්තරන් සැබෑ රත්තරන් සහ බොරු රත්තරන් පිළිබඳව උපමාවක්. ඒ දාටත් ඒක උන්වහන්සේ තිබිලා තියෙනවා වෙළඳ පොලේ. අදටත් මේක ගැලපෙනවා. මෙහිමයි උන්වහන්සේ කරන්නේ මහා කාශ්‍යපය කිසියම් විටක මේ වෙළඳ පොලේ පවතින සැබෑ රත්තරන් අතුරුදහන් වන්නේ මෙහෙ රත්තරන් වගේ දෙයක් වෙළඳපොළ ආක්‍රමණය කරන තුරු. යම් විටක රත්තරන් වගේ දෙයක් වෙළඳපොළට පැමිණියොත් එදාට සැබෑ රත්තරන් අතුරුදහන් වෙනවා. මේ ඔබට හොඳ තේරෙන උදාහරණයක් අදටත්. බලන්න අපි සැබෑ රත්තරන් කියලා කතා කරන මේ අද පිළිගන්න කොටස කොතරම් වටිනවද? නමුත් මේ සැබෑ රත්තරන් සහ බොරු රත්තරන් හඳුනාගන්නට සමහර අයට බැහැ. සැබෑ රත්තරන් 115,000ක් වටිනකොට රුපියල් 15,000ක්වත් බොරු රත්තරන් වටින්නේ නැහැ. ව්‍යාජ රත්තරන්. නමුත් වර්තමාන සමාජයේ පවතින අර මිල වැඩි රත්තරන් සොරකමට භාජනය වෙන්න තියෙන කරුණ නිසා බැංකු එකේ නිවසේ ප්‍රවේශම් කර තිබෙනින් ඒහා සමානවම සකස් කරන ලද පළඳන විශේෂයෙන් කාන්ත පක්ෂයයි පළඳන යනවා. එතකොට ඒක ව්‍යාජ රත්තරන් බව එයා විතරයි දන්නේ, අනිත් කවුරුත් දන්නේ නැහැ. වර්ණින් එක හා සමානයි. එතකොට මේ මෙතන හොඳ උදාහරණයක්ත් තියෙනවා. සත්‍රත්‍රන් පිළිබඳව දැනගන්නත් සැබෑ රත්‍රන් සහ බොරු රත්‍රන් පිළිබඳව අවබෝධය තියෙන්න වෙනවා. එහෙම නැත්නම් දෙකට රැවටෙනවා. ඒ දෙකම එක වගේ නිසා. දැන් සැබෑ රත්‍රන් උනකලොත් එහෙමයි බරාගේ නැතිවන්නේ නැහැ. නමුත් බොරු රත්‍රන් කියන කොටස එහෙම වර්ණය විතරයි තියෙන්නේ. ඊට පස්සේ කිසිවට නාකමක් නිතුව යනවා වගේ. අන්නේ වගේ අපිට මෙතන තේරුම් ගන්න අවශ්‍ය වෙනවා බුදුරජාණන් වහන්සේ මෙතන වදාරන්නේ සැබෑ රත්තරන් යනුවෙන් උන්වහන්සේ වදාළ ධර්මය. එතකොට බොරු රත්තරන් වන්නේ මොනවද? ව්‍යාජ රත්තරන් වන්නේ මොනවද? එහෙම වශයෙන්ම එමෙ හැදෙන්න පවතින ව්‍යාජ දේවල්. ඒකට බුදුන් වහන්සේ ඒ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපි තව ටිකක් තවදුරටත් මේ සූත්‍රයේ අන්තර්ගතය පැහැදිලි කරලා බලමුකෝ. ඒ නිසා උන්වහන්සේම පැහැදිලි කර වදාරනවා සැබෑ රත්තරන් සමාජයෙන් අතුරුදහන් වෙනවා බොරු රත්තරන් වෙළඳපොළට ආවහම කියන එක. දැන් මේක තවත් විදිහකින් තියෙනවා. තථාගතප්පේදිසස්ස ධම්මිනේ විවටෝ විරෝචති මෝ පටිච්චන්නෝ. පිටකේ කුරාණ පවතින ඉස ආදර්ශමත් ගැනීමක්. තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කරන ලද ධර්ම විනය වෘත වූයේ බබලයි. පටිච්චෝ පටිච්චන්නෝ වැසුනත්තේ බබලන්නේ නැහැ. එතකොට ඒනුත් කියනවා තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ යම් විටක විවෘත වෙන්න පුළුවන් යම් මිසක වැසී යන්නට පුළුවන් කියන එක. ඔය සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේදී ඉන්නවා ඊළඟට උන්වහන්සේ පැහැදිලි කර වදාරනවා. මේ සද්ධර්මයේ පඨවි ධාතුව හෝ ආපෝ ධාතුව හෝ තේජෝ ධාතුව හෝ වායෝ ධාතුව කියන මේ ධාතු හතර හෝ එකකින් අතුරු දහන්වන්නේ නැතතෝ ධාතු සද්ධම්මං අන්තරදාපේසි ආපෝ ධාතු සද්ධම්මං අන්තරදාපේසි න වායෝ ධාතු සද්ධම්මං අන්තරදාපේසි න තේජෝ ධාතු සද්ධම්මං අන්තරදාපේසි පඨවි ආපෝ වායෝ කියන තේජෝ කියන ධාතු හතර මගින් කරන දෙයක් දෙනි සද්ධර්මයේ අන්තරදාන කිරීම කියලා කියන්නේ එහෙමනම් ඊට අදාළ මෝග පුරුෂයින් මේ ශාසනය තුලම පහළ වෙනවා ඕන් විසින් මේ ශාසනය අතුරුදහන් කරනවායි කියන එක සද්ධර්ම අන්තර්ධාන සූත්‍රේ නැත්නම් සද්ධර්ම ප්‍රතිරෝප සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙන දෙයක්. අපි මේ වචනේ පැහැදිලි කරන්නේ කිසිම කෙනෙකුට දොස් පවරන්නට නෙවෙයි. අපේ ශාසන ඉතිහාසයේ අතීතය හරහා බලන්න. කටපාඩමින් ධර්මයේ පවත්වාගෙන යෑමට විවිධ කාලවල බාධා ඇති වුණා. භික්ෂුන් වහන්සේලා අනන්තරගත වුණා. භික්ෂුන් වහන්සේලා රට පියා භික්ෂුන් වහන්සේලා ගංගාවල වැලි තලාවල බැරල් බස්සගෙන වතුර යට හිටියා පරිස්සමනේ වතුර යට නෙවෙයි බැරල් ඇතුලේ හිටියා මේ මුගෙන් ප්‍රවේශම් වෙන්න බැරුවා. ආහාර නෑනවා. ආහාර දෙන්නට පිරිස් නැතුව ගියා. රාජපාලනේ දුර්වල වෙලා රාජපාලකයන් යුද්ධයට ගියා. භික්ෂුන් වහන්සේලාට සුරක්ෂිතභාවය නැතුව ගියා. මෙබඳු තර්ජන ගර්ජන මැද්දේ තමයි මේ කටපාඩමින් කරුණාවේ එබඳු අවස්ථාවලදී යම් යම් දේවල් දැනගෙන හිටපු අය පිළිබඳවත් කතා පිළිනා ඉතිහාසයේ උන් ඒ තරමට සුදුසු නැහැ දැනගෙන හිටියට උන්ගේ චාරිආරතාව කියලා. එනේ බුදු සත්‍යයන් යටතේදී භික්ෂුන් අපවත් වීම හෝ පිරුණම් ලැබීම තුලත් මේ කටපාඩමින් ප්‍රවත්තාගෙන ආපු යම් යම් ප්‍රම කොටස් යටපත් වෙනට අතුරු දහම් වෙනට ඇති ඉඩකඩ බැහැර කරන්නට බෑ. අනුතුරුයි මේ ධර්මය ග්‍රන්ථාරෝඪ කරන ලැබුවේ. ග්‍රන්ථාරෝඪ කරලා අද දක්වායේ යුගය ගත්තහම එහෙත් පවතිනවා යම් යම් පරිහානියට පත් වූ යුග. අපි කතා කරන උපසම්පදාව නම් වූ මේ භූමිය පවා රටින් අතුරුදහන් වී ගණින්නාංශල කියන වචනේ භාවිතා කරන විහාරස්ථානවල සද්ධර්මයේ වගේ අසාරීතික පාරිභෝගික උද්දේශල කියන මෙතිවිද සාහිත්‍ය රැකගෙන හිටපු ඒතරම් ගැඹුරු අවබෝධයක් තිබුණු නැති පිරිස් පවා හිටපු කාලයක් තිබෙනවා. එසේනම් අපට උන්වහන්සේ වදාළ මේ වචනේ පිළිබඳව සරල හිතලා බැහැර කරන්න කරුණක් නැහැ. අපට අද මේ ඇහෙන්නේ සද්ධර්මයේද සද්ධර්මයේ වාග්යයක්ද කියන එක පිළිබඳව ගැඹුරින් සිතන්න සිදු වෙනවා. මොකද උන්වහන්සේම වදාරනවා දූර්ත වූයේ බබලයි වැසුනේම බබලයි. ඒ සද්ධර්මයේ නම් පවතින්නේ සද්ධර්මයෙන් ලබන්න පුළුවන් තණ්හක්කේ සුඛේත අවතීර්ණ වූවයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස තුළම බැහැර වෙන්නට කිසිම හේතුවක් නැහැ. එසේනම් අපි ඒ පිළිබඳව වෙනත් ආකාරයකින් තේරුම් ගන්නට බලමු. මේ සද්ධර්මයේ සහ සද්ධර්ම ප්‍රතිරූපයේ කියන වචනේ තියෙන වෙනස්කම දෙකම එක වගේ නම් අර්ථින් වෙනස්. මොනකොට මේ සමාජයේ අපි පාසල් යන කාර්ය ඉගෙන ගත්ත කවුරුත් දන්න කවියක් ආශ්‍රයෙන් මේක පැහැදිලි කරන්න. මාතර ගඟේ සිටිනා කෙළුලිගෙ පැටියා තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා යන්නේ නරු පාරු නවතාගෙන සිටියා මිනේ නොකයි මාතර කිඹුලිගෙ පැටියා. බලන්න ජොනිත් අර්ථය මොකක්ද කියලා සාමාන්‍යයෙන් අපට පෙනෙන දේ. මාතර ගඟේ කෙඹුලියක් ඉන්නවා. එයාට පැටියෙක් ඉන්නවා. ඇගේ තල්ල සුදුයි උගුගේ. ඒ වගේම දෙල්ලේ ගෝමර තිබෙනවා. යමේන උරුපාරු එයා බලන්න හරි මොකක් හරි කාරණයක් නිසා නවත්තම් ඉන්නවා. මේ මාතර කිඹුලියගේ පැටියා මිනී කන්නේ. සාමාන්‍ය කිඹුලියක්ම මිනී කනවනේ. හරි අහිංසක කිඹුලියක් කිඹුලෙක් ගැන තමයි මේ කතා කරන්නේ. අපට වෙන මතක. මිනී නොකයි මාතර කිඹුලියගේ පැටියා. අපට මේ කවිය ප්‍රබන්ධ කරන්න මුල්ුණා වූ මූල හේතුව දන්නේ නැත්නම් මෙසේ අපට මේකට අර්ථයක් ගන්නට පුළුවන්. නමුත් මේ අපට පුළුවන් අර්ථය නෙමෙයි මේ කවිය තියෙන්නේ ඔන්න හොඳට තේරුම් ගන්න. මාතර ගඟක් තිබුණා. මේ ගඟේ තොටුපළක් තිබුණා. මාතර ගඟේ එතකොට මේ උරුපාරු ගියා. මේ තොටුපළ ආශ්‍රිතව හිටියා කුසමහත සරපර්ස කාන්තාවක්. ඒ තමයි මාතර කිඹුලි කියලා කියන්නේ. ඈත හිටිය පුතෙක් ඔහුගේ තල්ලේ නැත්තම් බෙල්ලේ ගෝමර තිබුණා. ඒක තමයි මේ කියන්නේ. කතර කබර කියලා අපි කතා කරන්නේ. ඒ වගේ යම්කිසි චර්ම රෝගයක් තිබුණා. ඔහු ටිකක් සැරපරස පුද්ගලෙක්. ඒ තොටුපළ හරහා යන්න යන කිසිම ඔරුවකින් ඔරුවකට යන්න දෙන්නේ නැහැ කප්පම් නොගෙන. කප්පම් කියන්නේ නීතිරෝගී දෙයක් නෙවෙයි, නීති නීත්‍යානුකූල දෙයක් නෙවෙයි, නීතිරෝගී දෙයක් නම ඔහු කප්පමක් ගන්නවා. කප්පම් දෙන්නේ නැත්නම් එතන යන්න දෙන්නේ නැහැ. නවත්ත ගන්නවා. ඒක තමයි යන්නේ නරුපාරුණාතාලම හිටය කියන්නේ. මිනිහුකයි කියලා කියන්නේ නම් නොරා මරනවා කියන එක. කීකව කප්පම් දීලා එතන යන්න හම්බ වෙන්නේ නැහැ. ඒකට කප්පම් දුන්නත් යන්න වෙන්නේ. ඒ කරන අසාධාරණේ, ඒ කරන නීති විරෝධී බලපෑම ගැන කතා කරන්න තමයි කියන්නේ. මිනිහකම විතරයි කරන්නේ, මරන්නේ තියෙ විතරයි කරන්නේ හැමෝගෙම කප්පම් ගන්නවා කියන එක. දැන් බලන්න මේ කවිය තුල මේ බොහිසාර්ථය සහ සැඟවුනාර්ථය දෙකක් නෙවෙයිද කියලා මම මේක පැහැදිලි කරේ. මොකටද බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ත්‍රිපිටක ගත අනුකූලව තේරුම් ගන්න බැරි කෙනෙකුට ඒ සම්මත ප්‍රේම වචන වලින් මේකට අර්ථ විග්‍රහ කරන්න යනවා. එතකොට වෙන්නේ අර කිඹුල අහිංසකෙක් වෙන එක. මේ කිඹුල අහිංසකෙක් වෙන එක ඇරුණාම මේ කප්පම් ගන්න මොහොමර ලක්ෂණ තියෙන කෙනෙක් කියන එක කියෙන්නේ නැහැ. ඉතින් තවත් ඔකට උඳ උදාහරණයක් කියන්න ඕන. මේ ළමා කාලේ වගේම තරුණ කාලෙත් අපට දැනගන්න ලැබුණ තවත් කතාවක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි මේක මතක් කරන්නේ එක වැඩකින් වැඩ දෙකක් කරගන්න ගියා කොහොමද? දඟුලුත් ගිහින් තලගොයිත් මරන් යනවා කියලා කියමනක් තියෙනවා. ඕකත් විස්තරණය කරලා පෙන්වන්න ඕනේ. එතකොට තමයි තේරුම් ගන්න පුළුවන් අපිට මේ තේන අර්ථයේ මේක තියෙන්නේ කියන එක. සමහරවිට දඟුලුනේ මහලි සංවර්ධනයේ පෙර කාලේ මූල කලාපය. එතකොට දඹුලු යනවා කියන එක සාමාන්‍යයෙන් ගත්තාම අපි දන්න දඹුලු රජ මහාවිහාරයේ වන්දනා කරන්න ප්‍රසන්න ඇසල කාදී කාලවලට තමයි යන්නේ. ඒකට බෞද්ධයා දඹුලු යනවා කියනින් කරන්නේ වන්දනා යනවා කියන එක. එහෙනම් වන්දනා යනවා පස්පව් කරන්නේ නැහැ. පස්පව් වෙන්නේ ලා යන්නේ. එහෙනම් මෙතන පෙන්වන ගලවේ මරණයි කියලා. ඒක දඹුලු ගලේ හරි තව තැනක ඉන්න හරි තලවේක් මරන් යනවා කිව්වහම පින්පව් දෙකම කරනවා කියන එක හරි එක වැඩ දෙකක් එකවර කරගන්නවා කියන එක හරි සමහරවිට කෙනෙකුට ජනක කරගන්න පුළුවන් මේ අර්ථය. නමුත් ඔය ප්‍රසන්නසල කාලය වෙනකොට මදන්න රජර ප්‍රදේශයේ කාලක් ඉඳලා තියෙන නිසා මාර්තු මාසේ තලෙ හිනා වෙසක් වලට මල් පිපෙනවා. ප්‍රසන්න වල තල කපලා වන්දනා යනවා. ඇසලකට තල න්‍යාසන් නෙලා ගන්නවා. තල අපි තල කියන්නේ තල ගුලුවට හදා ගන්න තල. මේ තල එතකොට වර දඹුල යන කාලෙට ලාභයි. හරියට ලාභයි තල. අනිත් කාල වල තල එහෙම නෑ. පහලයි සුළුයි. මේ නිසා වන්දනා යන කෙනෙකුට ලාභයට තල අරන් එන්න පුළුවන්. තල ගොයිය කියලා කියන්නේ මෙතන තලව යන්නේ තල යොමුකම් කරන ගොයි මහත්මයා. ඔහුට කරදරයක් වෙන්නේ අහු බලාපොරොත්තු නිරුණ ගන්න වෙලාවේ අපට වාසියක් වෙනවා ලාභයට තල අරන් එන්න. මේක තමයි දඹුලුත් ගිහින් තලගොයිත් මරන් යනවා කියන එකේ සැඟවුණු සැබෑ අර්ථය. දැන් බලන්න උදේ අර්ථයක් ගත්තහම අපට ඒක කියනවාද මේ කවිය හෝ මේ කියමනේ. මෙන්න මෙයම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මේ සද්ධර්මය පිළිබඳව ගැනීමේදී. බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධර්මය පිළිබඳ ගැනීමේදී අපට තේමෙන අර්ථයෙන් මේ ගැඹුරු මේ විග්‍රහ කරන්න පුළුවන් කමක් නැහැ. ඊට වඩා සරුණතා ඥානයකින් පැහැදිලි කරපු කරුණක් මේක. ඒ නිසා සාමාන්‍යයෙන් මම සමාජයට කියන දෙයක් තමයි තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කරන්නට විග්‍රහ කරන්න ඒ පිළිබඳව පූර්ණ කැපවීමකින් අඩුගන්නේ අවුරුදු 25ක්වත් ගත නොකර මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පැහැදිලි කරන්න අපහසුයි. ඒ වගේම ඒ ත්‍රිපිටකය කියවලා සංසන්දනය කරලා බුදුරජාණන් වහන්සේ වදාළ ලෝක සූත්‍රේ නැත්නම් ලෝක තවත් වක්‍රතනයක් තිබෙනවා මතක් වුණාම කියන්න ලෝක සූත්‍රවල පැහැදිලි කරලා තිබෙනවා. උන්වහන්සේ බුද්ධත්වයට යම් උදෑසනකට පත් වුණාද යම් දවසක ශරීරය අතහැරියාද රාත්‍රියක ඒ අතරතුර කාලය තුල උන්වහන්සේ යමක් දේශනා කළා නම් පිළිගත්තා නම් නිර්දේශ කළා නම් ඒ දේවල් නිරතුරුවම සිදු වෙනවා කියන එක. එහෙනම් බුද්ධෝත්පාදයේ තුල උන්වහන්සේ දේශනා කරපු දෙයක් නේ අපමණද අමත පදං කියපේක. මේ අප්‍රමාද වීම කියන එක මේ සම්මාක්කේ සුඛයටමම කියන එක. ඉතින් අපට මුරවල්ලා අප්‍රමාදී ලබා ගන්නට පුළුවන් නම් අප්‍රමාදී වෙන්නට පුළුවන් නම් බුදුන් වහන්සේ වදාළ දේ සිදු නොවන්නට කිසි විටකත් ඉඩ නැහැ. බලන්න එතන අප්‍රමාදී කියන වචනේ මාර්ගන. පාලියෙන් අප්‍රමාදී කියන එකට සිංහලට පරිවර්තනය කරගන්නවා අප්‍රමාදී කියලා. සිංහල වචනයක් දෙන්නේ. එහිදී අපි කතා ඒක ගන්න අර්ථයක් වෙලාවට වැඩ කිරීම කියන එක. ඒක එදිනෙදා ජීවිතයට අවශ්‍ය වුණාට බුදුරජාණන් වහන්සේ වදාළ අප්‍රමාදී වෙන්නට සාමාන්‍ය කෙනෙකුට බෑ. සාමාන්‍යයෙන් අප්‍රමාද වුණයි කියලා අර කියන අමත පදම් හම්වන්නේ නැහැ. එහෙනම් ඒකට සුවිශේෂී අර්ථයක් ධර්මයේ තුල පවතිනවා. ඒ සුවිශේෂී අර්ථය හොයාගෙන අපි යන්නේ කොහොමද? මෙන්න මේ සඳහා උන්වහන්සේ වදාළ කරුණ හතරක් උපයෝගී කරගන්න වෙනවා. මේ කරුණ මනාව පැහැදිලි කරගත්ත කෙනෙකුගේ ඇසුර ලැබීමට කියනවා කල්යාණ මිත්‍ර සේවනය කියලා. මේ කරුණ තේරුම් කර දෙන පුද්ගලයෙකු ඇසුර ලැබීමට කියනවා සද්ධර්ම ශ්‍රවණය කියලා. මේ ප්‍රඥාව වැඩි වීම සඳහා උපයෝගී වෙනා වූ ප්‍රත්‍ය හතරක් පැහැදිලි කරනකොට මෙන්න මේ මූලික ප්‍රත්‍ය දෙක අපට අමතක කරන්න බැහැ. මේ මූලික ප්‍රත්‍ය දෙක නැතිව තුන්වෙනි සහ හතරවෙනි ක්‍රියාමාර්ගවලට කිසියෙකුටත් යන්න පුළුවන් කමක් නැහැ. ඒක තේරුම් ගන්න. තුන්වෙනි ක්‍රියාමාර්ගය තමයි යෝනිසෝ මනසිකාරය. සූවිලි ප්‍රාමාර්ගය තමයි ධම්මාන ධම්ම ප්‍රතිපදාව. මනසිකාරය කියන්නේ සිහිපත් කිරීම. යෝනිසෝ අගටද මුලටද කොහොමද කියනවා නෑම මෙහි කිරීම කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ අප්‍රමාදයේ කුමක්දයි තේරුම් අරගත්තම තමයි ඒ අප්‍රමාද වීමෙහිවත් නුවණින් මෙහි කිරීම යනකට ආරම්භ කරන්න පුළුවන්කමක් තියෙන්නේ. අද සමාජයේ වචනින් කතා කරන නුවණින් මෙහෙය කිරීම කියලා සමහරට යම් කිසි කතාන්දරයක් අහලා ඒක නැවත මෙහෙය කරගෙන යන එක වගේ එහෙම කරන්න පුළුවන් කම නුවණින් මෙහෙය කිරීම කියලා නැහැ. එහෙම නෙමෙයි. ඊට වඩා ගැඹුරු කරුණ. සද්ධර්මයේ වැටහුණු පුද්ගලයන් තුල පමණයි නුවණින් මෙහෙය කිරීම ආරම්භ වෙන්නේ හෙවත් බුදුරජාණන් වහන්සේ වදාළ ධම්මාන ධම්ම ප්‍රතිපදාව ආරම්භ වෙන්නේ. ඔබ මේ සමාජයේ පවතින ජනප්‍රිය වචනයක් ගන්නකො අපි හැමෝම පුතග්ඥානි කියලා කියනවා. පුතග්ඥානි කියන එක අස්සතුවා පුතග්ඥනෝ කියලා බුදුහාමුදුරුවෝ පදාරනවා. මේ පුතග්ඥනවත් සීමාව යටත නම් ඔබ ඉන්නේ ගිහිකෝ පැවිදි. ඔබ ගිහි නම් ඔබගේ පංචශීල ශික්ෂාපද සංවරෙහි ඉන්නවා වෙන පුළුවන්. පැවිදි නම් ඔබට පවතින අර නුනේ ශික්ෂාපද නීති විනයවල නැත්නම් ශික්ෂාපද විනයෙහි ඉන්නවා වෙන පුළුවන්. ඒත් වශයෙන් අපි හැම ඉන්නත් ඕන බාහිර සමාජ ජීවිත වලට ප්‍රතික්ෂේප වීමක් නෙමෙයි මේ කරන්නේ. නමුත් තේරුම් ගන්න පුතග්ජනන පුතග්ජන කියන එකේ තේරුමම බුදුරජාණන් වහන්සේ වදාළ මේ අප්‍රමාදයේ කියන එක වැටහිලා නැහැ කියන එක. අප්‍රමාදයේ වැටහිලා නැත්නම් ඕම අප්‍රමාදීව කටයුතු කරන්නේ නැහැ. සිහියෙන් කටයුතු කරන්නේ නැහැ ඕනෙම කෙනෙක්. එනිසා මේ අප්‍රමාදීව කටයුතු කිරීම කියන කොටස ආරම්භ වෙන්නට සසර බැඳ තබන සංයෝජන මේ 10කින් මුල් තුන තමන්ගේ සිතින් බැහැර වෙන්න අවශ්‍ය වෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස කියලා අපි කතා කරනවා. වචන තුරම ඔබට පාඩම් නැති විභාගවලට ලියලා තියෙන නිසා ධර්මය අසත්‍ය වෙන නිසා. නමුත් මේ වචන තුන පාඩම් වෙන නම් අවශ්‍ය වෙන්නේ. මේ එකකින් එකක් පාසා අපි මේ සසරට බැඳ තබනවා. අන්න ධර්මස්වමී ප්‍රතිඵලයක් වශයෙන් තමයි කිසියම් කෙනෙක් මේ සක්කාය දිට්ඨිය කඩාගන්නේ. ඒ දිට්ඨිය වරද මොකද්ද කියලා දකින්නේ. විචිකිච්ඡාව දකින්නේ සිරබත පරාමාසයෙන් දකින්නේ. ඒ වගේම තේරුම් ගන්න අවශ්‍ය කරුණක් මම මෙතන මතක් කරනවා. වර්තමාන සමාජයේ සමහර විට ධම්මය භාවනා කරලා සෝවාන් වුණයි කියලා කියන අය සෝවාන් කියලා සහතික දෙන. මේ ව්‍යාජ ස්ථාන පිළිබඳව අපට කටකතා නිල වශයෙන් ලැබිලා තිබෙනවා. අහන්න ලැබිලා තිබෙනවා. තේරුම් ගන්න. මේක සහතික දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ස්වකීය ධර්ම දේශනා කළ පන්සාලි සුවිය තුළ උන්වහන්සේගේ ධර්ම චාරිකා විමසීමකට ලක් කරලා බලන්න. ගමින් ගමට වඩමින් උන්වහන්සේ බොහෝ ජනයාට හිතසුව පිණිස මුල මැද අග යහපත් ධර්මයෙන් දේශනා කළා විනා එන්න අපි භාවනා කරමු කියලා කවුරු හරි එක්තැනකට එකතු කරගෙන වත්මානී පවතින ආකාරයට ධර්මයේ තේරුම් නොගෙන කරන භාවනා කළ බවට භාවනා පන්ති පැවැත්වූ බවට ත්‍රිපිටකයේ සාක්ෂි තිබෙනවාද? කොතනකවත් තිබුණාද? බොහෝ බලන්න. මට නම් ත්‍රිපිටකේ හම් වෙලා නැහැ එහෙම. ධර්ම දේශනා කළා කර්ම පැහැදිලි කරලා උන්වහන්සේ මිනිසුන්ගේ ප්‍රඥාස ලබා දෙන්න උත්සාහ කළා. යරුණහම අර කියන විදිහට ධර්මයේ තේරුම් නොගෙන කරන භාවනාවක් උන්වහන්සේ පිරිසක් සමය කළ බවට එක තැනක වස්තුදාන වෙන්නේ. නමුත් තේරුම් ගන්න. උන්වහන්සේ ධර්මයේ තේරුම් කරලා දුන්නයින් පසුව ඔවුන්ගේ මේ සසර බැඳ තබන බැමි කැඩෙනවා. ධර්ම ශ්‍රවණයෙන්මයි මානම් කියන්නේ මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිලබත පරාමාස කැඩෙන්නේ. අන්න එහෙම සසර බැඳුනයින් පසුව එබඳු කෙනෙක් ස්වභාවයෙන්ම භාවනාවට අවතීර්ණය වෙනවා. අය භාවනා කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ පවා ඊට පස්සේ අහන්නේ නැහැ. ඔහුගේ හදවතේ භාවනාව ආරම්භ වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ පවත්වාගෙන යන ධර්ම දේශනාව ක්‍රමයෙන් ගැඹුරට අරන් යන්නේ. ගැඹුරට අරන් යන්නේ කරුණ ටිකින් ටික පැහැදිලි කරගෙන. එක දවසට මේක කියන්න බැරුවා නෙමෙයි. නමුත් මම දන්නවා මේ සමාජයේ බහුතරයකට එබඳු ගැඹුරක් පැහැදිලි කිරීම දරා ගන්න පුළුවන් තත්යක නෙවෙයි ඉන්නේ. අපි සමහර විට තුහෙට සීමා වෙලා ඒක වරදක් එහෙම නෙමෙයි මතක තියාගන්න. පරලෝක සැපත සීමා වෙලා ලෞකික ජීවිතය ජය ගැනීමට සීමා වෙලා නැහැ. මතක තියාගන්න ලෞකික ජීවිතේ ලෝකතර ජීවිතේ කියලා මේක දෙකක් වන්නේ බුදුන් බව සහ ආර්ය භාවය තුළ විතරයි. එහෙම නැත්නම් මේක මේ අපටම ගත කරන්න පුළුවන් ජීවිතයක්. ඒක මම වචනින් පැහැදිලි කරන්නම් සමාජයට අවශ්‍ය නිසා. ලෞකික සැප ලෝකෝත්තර සැප. ලෞකික කියන වචනේ හැදිලා තියෙන්නේ ලෝක කියන අර්ථයෙන්. අරගෙන ඉස්සල්ල පැහැදිලි කරනකොට ශෝලෝක සූත්‍රවල සඳහන් කරනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයටයි ලෝක කියන්නේ. ඒ ස්කන්ධ පංචකය මම කොට මගේ කොට මගේ ආත්මය කොට යමක් සැප ලබනවාද? ඒකට කියනවා වේදිත සුඛ නැත්තම් ලෞකික සුඛ සැපේ කියලා. එතකොට පුතග්ජනායට ලබන්න පුළුවන් ලෞකික සුඛය තමයි. එහෙම එකක් නෑ කියලා උන්වහන්සේ වදාරන්නේ නැහැ නේ. නමුත් මේ ස්කන්ධ පහතම තමයි ලෝක කියන්නේ ලෝක උත්තර. ලෝකයෙන් ඉතර වෙන නෙවෙයි මතක තියාගන්න. පරලෝක හරි තව කොහේ හරි යනකදී මේ ලෝකයේ උත්තර ඉතර. එතකොට අන්න සද්ධර්මීය වැටහෙනකොට ඔහුට මේ අපි පෙර ධර්ම දේශනාවල පැහැදිලි කර ආකාරයට 16න් එකක් වන ලෞකික සැපයට වඩා ලදාසෙන් 15ක් වන ලෝකෝත්තර සුවයට අපිට ළඟා විය හැකිනම් ලෝක tattve ස්කන්ධ පංචකයට ලෝක කියන්නේ ඒක කැඩී විඳින අර්ථය ඇති දෙයක්. එහි උත්තරීතර සුවයක් පවතිනවා. ඒ උත්තරීතර සුවයට ළඟා වෙන්නට තමයි බුදුරජාණන් වහන්සේ මේ සමාජයට මාර්ගෝපදේශකත්වය ලබා දුන්නේ. බලන්නකෝ අපි බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේ ආලෝකය අපේ ජීවිතයට යොදා ගන්න නැතුව බුදුරජාණන් වහන්සේට පිටුපා යනවා කියන එක නේද පව කරනවා කියලා කියන්නේ. එහෙනම් නැත්තම් උන්වහන්සේ පිළිවෙල ගරුත්වයක් නැති එක නේද? එහෙමනම් අපි බුදුරජාණන් වහන්සේ පෙරම් පුරා බුද්ධත්වයට පත් වී අපවිමුන් කළා වූ කැප කිරීමට නිරතුරු කිරීමක් ඒ කරන්නේ. අද වර්තමාන සමාජයේ උපදින ඉපදලා ඉන්න අර මම හිතින් සඳහන් කළා වූ දුෂ්ටක්ෂණ අතෙන් මිදුණා වූ ක්ෂණ සම්පත්ති ලාභීන්ට ඒහි පක්ෂික ගුණේ වලංගු වෙනවා. ඇවිදින් බලන්න, ධර්මයට අවතීර්ණේ බලන්න. එතකොට තේරෙවි බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධර්මයේ කොතරම් සුන්දරද, මිහිරද. ඒ සද්ධර්මයෙන් ලබන්නා වූ සැනසීම අපේ සාමාන්‍ය ඇසින් ලබන්නා වූ දාසයෙන් සිටින සැනසීමට වඩා කොතරම් උත්තරීතරද කියන එක පිළිබඳව. මේ පිළිබඳව ඉදිරියටත් අපි ධර්ම දේශනා කරන්න කල්පනා කරනවා. අවසන් වශයෙන් අපේ මේ පැහැදිලි කිරීම වල අරන් යන කරුණක් තිබෙනවා. මේ අන්‍ය මිත්‍යාවන් පසක තිබී වේවා බෞද්ධකම තුල පවා පැතිරී යන මිනිසුන් අර මහත් දේශනාවලට අනුකූල නැතුව පිළිගන්නා වූ මිත්‍යා මත තිබෙනවා. මිත්‍යා දෘෂ්ටිත් පවතිනවා. අදත් මේ ධර්ම දේශනාවේ අවසන් භාගයට අපි සමීපව පවතින්නේ මම කිසියම් ආකාරයක වැදගත් දෙයක් මිත්‍යාවක් මේ සමාජයට දුර්ත වුණා වූ මිත්‍යාවක් පිළිබඳව පැහැදිලි කරන්න කැමතියි. මා දන්නේ නැහැ මේ ප්‍රකාශයේ සිදුනේ රූපවාහිනියෙන්ද ගුවන් විදුලියෙන්ද එමත් නැත්නම් මුද්‍රිත මාධ්‍ය වලින්ද එහෙම නැත්නම් ප්‍රසිද්ධව පවතින ඔය සීඩී දේශනාවක් මාර්ගයෙන්ද කියන එක පිළිබඳව කිසියම් කෙනෙක් ප්‍රසිද්ධ කෙනෙක් මේ රටේ ප්‍රකාශයක් කරලා තිබුණා. මේ බුද්ධ ශාසනයෙන් පිටස්තරව අනිකුත් ආගම්වලත් නැත්තම් පිටස්තරව මාර්ගඵල ලාභින් ඉන්න පුළුවන් කියලා අනිවාර්යෙන්ම තේරුම් ගන්න. මේ ධර්ම විරෝධී ප්‍රකාශයක්. ත්‍රිපිටකයේ කියවලා බලලා ත්‍රිපිටකයේ පවතින අංගුත්තර නිකායේ පවතින සමනා කියලා සූත්‍රයක් මා සමුනා සූත්‍රයේ උන්වහන්සේ බුද්ධ වචනේ ඔබට ඉදිරිපත් කරනවා. අන්න ඊට පස්සේ ඔබ මේ කාරණේ තේරුම් ගන්න. සමුනා සූත්‍රයේ තේරුම් ගත්ත කෙනෙක් නම් කවදාවත් කියන එකක් නැහැ. මේ බුදුරජාණන් වහන්සේ වදාලා වූ සද්ධර්මය අවබෝධයෙන් පිටස්තර මාර්ගඵලලාභී සිටි හැටි කියලා. පාලියෙන් කියලා ඉන්නවනේ. මොකද නැත්නම් ඒක මගේ වචනයක් වෙනවනේ. බුද්ධ වචනයෙන් ප්‍රකාශ කරන්න වෙනවා. ඉවේනික සමනෝ. ඉවේ දුතිය සමනෝ. ඉද කාටිය සමනෝ. ඉද චතුත්ථෝ සමනෝ. ශුන්‍ය පරත්වාදා සමුලෙහි අඤ්ඤේති. එවේ තං දුක්ඛවේ සම්මා සුඛනාදං නදත. මහණෙනි, සිංහල තේරුම. පළවෙනි ශ්‍රමණයාද මේ ශාසනය තුලය. දෙවන ශ්‍රමණයාද මෙම ශාසනය තුලය. තුන්වන ශ්‍රමණයාද මේ ශාසනය තුලය. සිවන ශ්‍රමණයාද මේ ශාසනය තුලය. පරත්වාද, සුඤ්ඤා පරත්වාද. සුඤ්ඤා කියන්නේ හිස් කියන එක, පරත්වාද කියන්නේ අනිකුත් මත. මේ මත එදානම් ගන්න ඕන බ්‍රහ්මජාල සූත්‍රයේ තිබුණා වූ දෙසටක් මිසදිටු. ඊට අමතරව ඊට පස්සේ ඇති වුණ දේවලුත් වෙන්න පුළුවන් මේ හේතුඵල ධර්මින් පිටස්තරව පවතින. ශුන්‍ය පරත්වාදා සමනෙහි අඤ්ඤේති. වෙනත් ප්‍රවාද තුළ, වෙනත් ඇදහිලි තුළ මේ සමනෙහි නැත. මේ බුද්ධ වචනයක්. ඒමෙතං වික්කවේ සම්මා සුඛනාදං නබත කියලා කියන්නේ මහණෙනි මෙන්න මේ විදිහටයි මනාකොට සිංහනාද කරන්න කියලා. අපිට මේක හැදලි කරන්නේ මනාකොට සිංහනාද කරන්න මේ ශ්‍රමයෙන් හතර දෙනා බුදු සසුනෙන් පිටස්තරව. සසුන කියන්නේ එතන ගොඩනැගිල්ලද මේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම නිර්දේශය. ඒ නිර්දේශය කුමක්ද කියලා අපි හොයා ගනිමු. ඊළඟ රබට මේ ශ්‍රමණින් හතර දෙනා කවුද කියලා මම තව කිව්වේ නැහැ. කවුද මේ ශ්‍රමණින් හතර දෙනා? දැන් අපි කතා කරනවා සාමාන්‍ය ශ්‍රමණ භාවයේ. මේ ජීවිතයක් ගත කරලා කෙස්සවුල් බාලා සිවුරුප ගත්තාම ශ්‍රමණ භාවයට පත් වෙනයි කියන එක, පැවිදි වෙනයි කියන එක. ඒ බාහිර වශයෙන් ශ්‍රමණ භාවයක් එතන පවතින්නේ. අන්න ඒ වගේ සිතෙහි පවතින පාරිශුද්ධත්වයකට උන්වහන්සේ ශ්‍රමණ භාවයන් වගේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ තමයි මේ පළවෙනි ශ්‍රමණයා, දෙවෙනි ශ්‍රමණයා, තුන්වෙනි ශ්‍රමණයා, සිවෙනි ශ්‍රමණයායි කියලා කියන්නේ. පළවෙනි ශ්‍රමණයාට කියනවා සෝවාන් පුද්ගලයායි කියලා. දෙවෙනි පුද්ගල ශ්‍රමණයාට කියනවා සකෘදාගාමි පුද්ගලයායි කියලා. තුන්වෙනි ශ්‍රමණයාට කියනවා අනාගාමි පුද්ගලයායි කියලා. සිවෙනි පුද්ගලයාට කියනවා අරිහත් පුද්ගලයායි කියලා. මේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියන මේ ශ්‍රමණින් හතර දෙනා බුදුරජාණන් වහන්සේ වදාළ නිර්දේශයෙන්, බුද්ධ දේශනාවෙන් පිටස්තරව කොතනකවත් ඇතිවෙන්න බෑ කියන එක බුදුරජාණන් වහන්සේගේ සිංහනාදයක්. උන්වහන්සේ වදාලා නම් යම් දෙයක් බුදුරු තැන් පටන් පිරිනම් වැඩින දවස දක්වා ඒ සිදුවෙනවමයි කියලා උන්වහන්සේ සහතික කරන දෙයක්. එසේනම් කෙනෙකුට කියන්න ඉඩකඩ තියෙනවද ධර්ම විනයට අනුව මේ බුදුසසුනෙන් පිටස්තර ආගම්වලත් මාර්ගඵල ලාභින් ඉන්න පුළුවන් කියලා? මේ කතා කරන ශ්‍රමණයන් හතර දෙනායි කියලා මාර්ගඵල ලාභින් හතර දෙනාට. එහෙමනම් අපට අනිවාර්ය තේරුම් ගන්න කරුණක් තියෙනවා. මේ බුදුසසුනේ පෙන්වන සැනසීම කියන එක තම තමන්ට ආවේනික පෞද්ගලික මාර්ගවල ගිහිලා ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. උන්වහන්සේ යම් දවසක සැනසීමට පත් වුණාද ක්ලේශ පරිනිර්වාණයෙන්. ඒ සඳහා උන්වහන්සේට ධර්මය කියන වදනෙන් සඳහන් කරන ගැඹුරු කරුණක් උපයෝගී කරගන්න සිද්ධ වුණා. ඒ ධර්මයේ සරණින් තමයි උන්වහන්සේ මේ දුක් වලින් අත මිදුනේ. අපටත් ඒ ධර්මයේ සරණින් තමයි මේ දුක් වලින් අත මිදීම ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතිව පෞද්ගලික ක්‍රියාමාර්ගවලින් නෙමෙයි. එසේනම් තේරුම් ගන්නට මේ සසුන තුළ සිංහනාද කරන්නට ඒ කියලා උන්වහන්සේ පැහැදිලි කර වදාරනවා. පිටස්තර ඉගැන්වීමක් තුළ මෙබඳු පුද්ගලයින් නැති වෙන හැක. ඒ නිසා ඒකත් මේ සමාජයේ සමාජගත වෙන්නට ගිය කිසියම් ආකාරයක මුත්‍යාවක්. මම හිතන්නේ අද නම් ඒක වැහිලා ගිහිල්ලා වගේ තරම් ජනප්‍රිය නැහැ. ඒ කෙසේ වෙතත් ඔබ තේරුම් ගන්න. අපට මේ පෙන්වන ධර්මයේ මූලික කොටගෙන තමයි අපට මේ කියන සත්‍යයන්ට පත් වෙන්න පුළුවන් වෙන්නේ. සැබවින්ම කියනවා නම් අපි පාසල් යන සමයේදී පාලි භාෂාවේ එක වකුරක්වත් දන්නේ නැතිව අදෝ ස්වාමීන් වහන්සේලා අපි තිසරණ සහිත පන්සිල් ගැන්වීමේදී ධම්මං සරණං ගච්ඡාමි කියලා කිව්වා තමයි. අපිට ඒක දහම් පාසල නම් හත්වෙනි ශ්‍රේණිය පහු වෙනකොට එහෙමත් නැත්නම් ධර්මදේශකයන් වහන්සේ කෙනෙකුගේ ආශ්‍රයෙන් සිංහලට පරිවර්තනයක් වෙලා තිබුණා තමයි ධර්මීය සරණ යන්නේ කියලා. සරණ යන්නේ කියන්නේ පිහිට කරගන්නවායි කියන එක. නමුත් සරණ යන්නට පිහිට කරගන්නට බුදුහන්සේ අදාළ ධර්මයේ නම් කුමක්ද ඒ ගැඹුරට තේරුම් නොගෙන කිසියෙකුටත් බෑ කියන එකයි මගේ නම් අදහස. ඒ නිසා අපි සදාවතම ධර්මයේ සරණ කරගන්නා වූ පිරිසක් ඇති කිරීම සඳහා බුදුජානන් වහන්සේ වදාළ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසට එහෙම නැත්නම් ස්ත්‍රී පුරුෂ කිහිපෙදි බෙදකින් තොරව අනුගමනය කළ හැකි මේ එදිනදා ජීවිතයේදී භාවිතා කළ හැකි අපේ දුක්සම් දුන්නස් දුරු යන අපේ ජීවිතයේ සැනසීමේ ස්වභාවයෙන් වැඩි වෙන ඒ ධර්මීය තේරුම් ගන්න උත්සාහ කරමු. ධර්මීය මූලික කොටගෙන අපි බුදුජානන් වහන්සේව දාලා සැනසීම හොයමු. එසේ කර ගැනීම සඳහා ඔබට මේ ධර්ම දේශනාවල ඉදිරියේදීත් ඉඩකඩ හම්බ වෙනවා. ඒ ධර්ම දේශනා පිළිවෙලින් සිදු වෙනු ලබනවා. ඒ නිසා අද ලැබී තිබෙන කාලය තනුව ඊට වඩා යම් කිසි දෙයක් පැහැදිලි කරන්න තරම් ඉඩ තියෙනවා කියලා මම කල්පනා කරන්නේ. නමුත් ඉදිරි ධර්ම දේශනා පෙළ ගැසෙන්නේ මෙන්න මේ කල්පියපු කාරණා අනුවයි. ඒ නිසා අපි අවසන් විග්‍රහයට යමු. අපි මතක් කළා සූත්‍ර දේශනා තුන උපුටා දක්වමින් පළවෙනි කොටස අපි පැහැදිලි කරන ලැබුවා මහත් දේශනා වලින් බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන උපදේශ හතර ධර්මයේ තේරුම් ගැනීම සඳහා. ඊළඟ කොටසෙන් පැහැදිලි කරන ලැබුවා දුෂ්ට වූ ශනාතින් නිවීම සන සම්පත්තියයි. අපි මේ යමක් තේරුම් ගන්න පුළුවන් සියලු දෙනා සන සම්පත්තිලාභීන් හේවත් ධර්මයට අවතීර්ණය විය හැකි අය. ඊළඟට පැහැදිලි කරවා දාරණ ලැබුවා සද්ධර්මය සහ අසද්ධර්මය නැත්නම් සද්ධර්ම විතරේ ආශ්‍රයෙන් සැබෑ ධර්මය සහ වැරදි ධර්මය කියලා දෙකක් මේ සමාජගත වෙ තිබෙන්න පුළුවන් කියලා මාතරගංගේ හිටින අකිමුලිගේ කතාවෙන් සහ දඹුගෙන් තලගොයිත් මරන් වෙනවා කියන කතාවේ එළිය තියෙන අර්ථය සහ සැබෑ අර්ථය මා පැහැදිලි කළා. ඔබට බොහෝ විට ඇහෙනවා ඇත්ත දුර්ධර්මය නමින් මේ එළිය තියෙන අර්ථය. නමුත් අපි සැබෑ අර්ථයට යමු. ඒ සැබෑ අර්ථයට යාම තුළින් ඔබ හැම දිනාට මෙලොව ජීවිතේ වාසනාවන්ත කරගන්නට මේ ධර්ම දේශනාවන් උපයෝගී වේවා. ඔබ හැම දිනාගේ මෙලොව ජීවිතයේ ධර්ම දේශනා තුළින් ආලෝකමත් වේවා. සත්‍ය ආදී කටින් දිනෙන් දින දිනු කරගන්නට ලැබේවා. යන්නේ හතක් ගමන් නම් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක ගමන් ලැබේවා. පෞතින රෝග පීඩා දුරු කරගන්නට ලැබේවා. අනාගත යහපත් බලාපොරොත්තු ඉටු කරගන්නට ලැබේවා. විශේෂයෙන් පාප විත්‍රා ආදී සේවනයන්ගෙන් වෙන්වන්නට ලැබේවා. ඔබගේ මහෝත්තම කල්‍යාණ මිත්‍ර සේවනයන් හමුවෙන් ඉටුකට ලැබේවා. සාන බුදුරු මොලට හිමිකර වදාරාවුත් වදාරණනාවුත් සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන මේ බුද්ධ වචනේ සබ අර්ථ යතහා ගැනීමට තරම් කල්‍යාණ මිත්‍ර සේවනය ලැබිසල ඔබ ඥානෙ පුරායාවි. ඒ ප්‍රඥා මොහොතරයම තුලින් ධනමාතන සකල දුක් සංගේ නිරාවන්නා වූ උතුම් සම්බුද්ධකේ සුඛේත අවතීර්ණීත ලෝන් ධර්ම අනුශාසනාවන් උපෝගී වේවා ඡාප්ල වාසනා වේවා කියන සම්සන්සන ප්‍රාර්ථන කරන සරත පුරුවන් සරණ පතකින් අපේ ධර්ම අනුශාසනාව බතකින් සමාප්ත කරන ලබන හැමති පෙරවන් සරණයි. සාදු සාදු.